මේ සමාගම 2005 දී බංකොලොත් කියලා වහලා දාන්නේ. දැන් AI කියන්නේ මම ව්‍යාජ කූටලයකනක් හදලා AI ගේ කොටස් සිටිනවා කියලා ඒකර දැනන් හිටියේ නැත්තම්. ඇයි ඒ සමාගමේ වාර්ෂික ගිණුම්වල මෙහිම බැංකුවේ කොටස් අපිට තියෙනවා කියලා වාර්ෂික ගිණුම්වල පෙන්වන්නේ නැත්තේ. ඒකෙම පේරෙනවා මේක නැවත වතාවක් සුරංගනා කතාවක් හදන්නේ කූටලීකනයක් හැදුවාය කියන චෝදනාවේ සිරගත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම තමයි අපිට පීඩාවක් එල්ල කරන්න බිය නැද්දීම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මම ඉතාල වක්කීමෙන් කියනවා මේ සියල්ල පිටුපස ඉන්නේ ජාතික හෙළ උරුමේ ප්‍රධාන ලේකම් පාචර් රණවක ඇමතිතුමා.